චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ සංත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්තේ නමෝ සංත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්තේ නමෝ සංත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්තේ නන්ති රාග සමෝ අංගේ නන්ති දෝස සමෝ කලේ නන්ති කන්දා සමාදුම්පා නන්ති සන්ති පරං සුකන්ති විහාරවාසී ගරුතර මහ සංඝරත්නයන් අවසරයි අද වප්පුන් පෝජා කැනණිය නාගරුක්කාරාම විහාරස්ථානයේ වැච්ච මේ පින්තුන් හිමිදිරි පාන්දර උත්තර පිළිලක පිළිදෙරින් අවස්ථාවේදී මේ වෙලාවක නියමිත ධර්ම දේශනාවට හුඟන් වීමටයි බලාපොරොත්තු වන්නේ. අද අප මාතෘකාවකින් තෝරාගත්තේ අපට පුරුදු ධම්පදේන ගාථාවක්. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතය පිළිබඳව විවරණය කරන ධර්මයක්. බොහෝ විට අපි ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නවා, නොයෙකුදී විද්‍යාව ඉගෙන ගන්නවා, නොයෙකුදී භාෂා ඉගෙන ගන්නවා. මේ බොහෝ දේවල් වලින් කරන්නේ බාහිර ලෝකය ගැන අධ්‍යාපනයක් ලබා ගැනීම. ලෝකේ භාෂාවල් කොහමද? විද්‍යාව කොහමද? රටවල් වල ස්වභාවය කොහමද? මේ භූමිය කොහමද? සත්තු කොහමද? ග්‍රහ වස්තු කොහමද? මෙන්න මේ ආදී දේවල් තමයි අපි ඉගෙන ගන්නෙ. නමුත් පින්නතුනේ බුදුදහම කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. බුදුදහමෙන් සඳහන් වන්නේ අත්තානං ගරේතයාත කියලා සඳහන් වෙච්ච ආකාරයට අප හැම දිනෙකම සමන්ගේ ජීවිතය පිළිබඳව අභ්‍යන්තරයට හැරිලා බලලා මේ සමන්ගේ අභ්‍යන්තර ජීවිතයේ සිදුවන්නේ කුමක්ද කියන කරුණ විවරණය කළ දීමයි බුදුදහමෙන් සිදු කරන්නේ. යම්කිසි කෙනෙක් සමන් ගැන හරියට ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තු දෙනාට මුළු තුන් ලෝකෙම ගැන අවබෝධයක් ලැබෙනවා. ඒ නිසා බාහිර ලෝකයේ පිළිබඳව හෝ ග්‍රහතාරකා පිළිබඳව හෝ විශ්වය පිළිබඳව හෝ අපි අධ්‍යයනය කළා කිසිදාක අපට අවසන් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි වැඩ පිළිවෙළක් දේශනා කළා අප පිළිබඳව අධ්‍යයනය කිරීම සමන් පිළිබඳව ගවේෂණය කිරීම. බුදුරජාණන් වහන්සේගේ කාලෙහිදී එක්තරා දෙවියෙක් රෝහිත කියලා. රෝහිතත් කියලා සූත්‍රයක් දින සංයුත්ත නිකායේ ඒ සූත්‍රයේ මේ දෙවියා ගැන කරුණ සඳහන් වෙනවා. මේ රෝහිත කියන දිව්‍ය පුත්‍රයා දිව්‍ය ලෝක යන කලින් මනුස්ස ලෝකයේදී කෙනෙක්. මනුස්ස ලෝකයේදී මේ කෙනා මනුස්ස ලෝකයේදී සිත දිනු කරලා භාවනා කරලා ධ්‍යාන වඩලා අවිඥා ලබාගෙන හිටිය කෙනෙක්. ඉරිදිවලේ ලබාගෙන හිටිය කෙනෙක්. අබුද්දෝත්පාද කාලයක මේ තැනැත්තාගේ අපේක්ෂාවක් තිබුණ ලෝකයේ කෙලවරට යන්නට. ලෝකයේ කෙලවරක් කොතනද කියලා හොයාගෙන යම් මේ අදහසක් මොහොත තිබුණා. ඒ කාලේ දැන් වාගේ ගුවන් යාන ආදිය තිබුණේ නැහැ. නමුත් ඊට වඩා ජීවණු මානසික ශක්තිය ලබාගත් වෙන ලෝකෙ හිටියා. ආධ්‍යාත්මික ශක්තිය ලබාගත් වෙයි හිටියා. ඒ නිසා ගුවන් යානාවට වඩා වේගෙන් නැත්නම් ආලෝකයේ වේගයටත් වඩා වේගෙන් යන අභිඥා ඉරිදි බලය ඒ කාලේ මිනිත්තු උපයෝගී කරගෙන හිටියා. මෙන්න මේ රෝහිත කියන බ්‍රාහ්මණයාත් මනුස්ස ලෝකෙ ඉන්න කාලේ ධ්‍යාන වඩන අභිඥා වඩන මොහු ඉරිදි බලයෙන් ග්‍රහලෝක පසු කරගෙන ලෝකයේ කෙළවරකට යන්නට උත්සාහ කළා. ඉතාම ක්ෂණික මොහොතකින් ග්‍රහලෝකයේ පැගින් ඈත ඈත ග්‍රහලෝක කරා යමින් හිටියා. මෙහෙම යමෙන් ඉන්න අවස්ථාවේදී කොතෙක් කල් මොහ මේ ගමන ගියාද කියතොත් ආලෝකයේ වේගයෙන්ද වඩා මොහ ගිහිල්ලත් මොහොත ලෝකේ කෙලවරක් කරා යන බැරි වුණා විතරක් නෙවෙයි එහෙම යමෙන් පිටේදීම මොහගේ ආයත ඉවරලා මිනිහ ගියා මොහගේ සිටේ කුසල චේතනා පහල කරගෙන ඉන්න නිසා ඒ තැනක් ආයෙත් පස්සේ මරණයෙන් පස්සේ දිවි ලෝකෙ ඉපදුණා සුගතිය ඉපදුණා මේ ඉපදිච්චගෙන මේ පරණ පුරුද්ද නිසාම දෙවි කෙනෙක් වුණාට පස්සෙත් මොකද කරන්නේ දිවි ලෝකෙ ඉඳලා සායන ලෝකෙ කෙලවරක් හොයාගෙන ඔහුගේ අපේක්ෂාව තිබුණේ මේ ලෝකයේ විශ්වයේ කෙලවරක් කරා යන්න දැන් කාලේ විද්‍යාඥයන් කරන්නේ එහෙමයි පින්නතුනි ඊර්ධි බලයෙන්වත් ගිහෙල මොකද ලෝකයේ කෙලවරකට යන්න බැරි වුණා මේ නවස්භාවය තමයි අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා ලෝකෙට ධර්ම දේශනා කළේ මෙන්න මේ අවස්ථාවේදී මේ දෙවියා දෙනා බුදුහාමුදුරු හමු වෙනවා. ඇවිල බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි ලෝකයේ කෙලවරට යන්න පුළුවන්ද? නැත්නම් තමන්ගේ භෞතික ශක්තියෙන් ලෝකයේ කෙලවරට යන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වැදගත් පිළිතුරක් දෙනවා. උන්වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණ දිව්‍ය පුත්‍රයා ලෝකයේ භෞතික වශයෙන් ලෝකයේ කෙලවරට යන්න බෑ. ඊර්ජ බලෙන්වත් ලෝකේ කෙලවරකට ගිහිල්ලා අවසන් කරන්න බෑ. හැබැයි ලෝකේ කෙලවරකට නොගිහිල්ලා නිවන් දකින්නත් බෑ කියලා. එතකොට ඊර්ජ බලෙන් හෝ ලෝකේ කෙලවරකට යන්නත් බෑ. කෙලවරකට නොගිහිල්ලා නිවන් දකින්නත් බෑ කියලා. මේක ඉතාම වැදගත් ප්‍රකාශයක්. ඒක ලෝකේ කෙලවරකට යන්නත් ඕන මේ දැනට තියෙන මේ ක්‍රමවේදය අනුව යන්නත් බෑ. ඊට පස්සේ බුදුහාම දේශනා කරනවා බුදුහාමෙන් අහන ඊට පස්සේ මේ දිව්‍ය පුත්‍රයා රෝහිතත් අහනවා එහෙනම් ස්වාමීනි කොහොමද නිවන් දකින්නේ අපි කියලා මෙහෙම ගිහිල්ලා ලෝකේ කෙරවට යන්න බැරි නම් කෙලවරකට නොගිහිල්ලා නිවන් දකින්නත් බැරි නම් කොහොමද අපි නිවනක් විමුක්තියක් ලබන්නේ කියලා බුදුහාම මේ වෙලාවේ දේශනා කරනවා ඉමස්මින් යේව ධ්‍යානමත්යේ කලේබරයේ සසංයමි සමනකේ ලෝකාංච පඤ්ඤේමි ලෝක සමුදයංච ලෝක නිරෝධගාමිනී පටිපදංච කියලා මේ පාඩේ තේරුම තමයි මේ බඹයක් පමණ වූ චිත සහිත වූ මනස සහිත වූ ශරීරය මත මම ලෝකයක් පනවමි ලෝකයේ ඇතිවීමක් පනවමි ලෝකයේ නිරෝධයක් පනවමි ඒ නිරෝධගාමිනී මාර්ගයත් නිරෝධය කරන මාවතක් මම පනවමි කියලා සඳහන් කළා. ඒතර බුදුහාමුදුරුවෝ කියන ලෝකය කියන්නේ මේ සත්‍ය මේ පුද්ගලයා. එතකොට සම්පූර්ණයෙන්ම ලෝකයේ කෙලවරට යාම හෝ විමුක්තිය ලැබීම සඳහා පවතින තමන්ගේ මේ ජීවිතය මත කියන්නේ. ඒ නිසා සමාහාරයේ ප්‍රත්‍යක්ෂ කරගත්ත නම් මුළු ලෝකෙම දැනගත්තා වෙනවා. මේක කලින් අපි ධර්ම සාකච්ඡාවල්දී මේ පිළිබඳව අරුණවසී සූත්‍ර ගැන කරුණු සඳහන් කළා. සීකේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවෙච්ච සිදුවීමක් ගැන මතකද දැන්නේ මෙයට? අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වරක් මේක කලින් ලෝකේ වැඩ සිටින් සිටියේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ සිට වෙච්ච සිදුවීම ගැන විස්තර කළා. ලෝකේ කලින් වැඩ සිටියේ මේ සිටියේ බුදුහාමුදුරුවෝ දිනක් උදෑසන කාලේ පින්න කාටි වැඩම කරන්න යාමට සූදානම් වුණා. මේ අවස්ථාවේදී උන්වහන්සේ කල්පනා කරා පින්න කාටි වැඩින තව වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරන උන්වහන්සේගේ අග්‍රස්ථාවකයක් එක්කයි තියෙන අභිභෝ කියන රහතන් වහන්සේ අභිභෝ මහරහතන් වහන්සේ කියන අභිභෝ අපි පිටපාදේ වඩින අපට වෙලා තියෙනවා ඒ නිසා අපි ඊට කලින් බ්‍රහ්මලෝකෙට පැත්තේ ගිහිල්ලා එමු කියලා. දැන් උනත් අපි එහෙම නෙන්නේ ගමනක් ඇති වෙලා තිබුණොත් ඉතින් යාළුවෝ මිගවල නැහැ කියලා නියන්නේ. නමුත් මේක ඊට වඩා වෙනස් දෙයක් ඉතාම දුර ප්‍රදේශයක තියෙන මේ ස්වභාවයකට ස්ථානයකට සූත්‍රයේ සඳහන් වෙනවා හකුල පුවත දික්කරන වේලාවකදී දික්කර පුවත හකුලන් තරන් ඉතාම ශනික වේලාවකදී මේ සිකේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අග්‍රස්ථානවතු අභිගෝ ස්වාමීන් වහන්සේ ඒ සමග සිටි අනිත් ස්වාමීන් වහන්සේ සියලුම දෙනා බ්‍රහ්මලෝකයේ පාලුනායි කියලා. බ්‍රහ්මලෝකයේ පින්නතුනි අර සිටි බුදුහාඳුරු බණ කිව්වේ නැහැ. බණ කිව්වේ කවුද? බණ කිව්වා අභිගෝ කියන මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානවකයන් වහන්සේ. මේ අවස්ථාවේදී මුලින් ධර්ම දේශනා කරනකොට බ්‍රහ්මයෝ එක්තර ප්‍රසාදිනපත් උනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉදිරි මේ ශ්‍රාවකේ ධර්ම දේශනා කිරීම පිළිබඳව ඒ නිසා නැවතත් බුදුහාම දේශනා කරනවා සිකි බුදුහාමුදුරුවෝ මේ අභිගෝ හාමුදුරන්ට අභිගෝව නැවත ධර්ම දේශනා කරන්න මේ බ්‍රහ්මයන් එච්චර ප්‍රසාදිනපත් උනේ නැහැ ඔබ නැවත ධර්ම දේශනා කරන්න කියලා. මේ අවස්ථාවේදී මේ අභිධෝ මහරහතන් වහන්සේ ඊරිදි බල පාමින් ඇතැමිට ශරීරයේ පෙනෙමිනුත් බණ කියනවා, නොපෙනෙමිනුත් බණ කියනවා. ශරීරයේ කොටසක් වෙන පෙනෙමින් බණ කියනවා, කොටසක් නොපෙනෙමින් බණ කියනවා. මේ විදිහට ඊරිදි බල පාමින් අභිඥා පෙන්වමින් ධර්ම දේශනා කළා. ඒ විතරක් නෙමෙයි මේ අවස්ථාවේදී අභිධෝ හාමුදුරහණ බුදුහාඳුරන්ගෙන් බුදුරජාණන් වහන්සේ මට වන්න පුළුවන් මේ දවසක් පස්වලට එන බණ කියන්නේ කියලා. දහසක් පස්වලට. පස්වල කියලා කියන්නේ පින්නතුනේ බුදුදහමේ විග්‍රහ වෙන ලෝක විග්‍රහය පස්වල කියලා සංකල්පයක්. පස්වල කියලා කියන්නේ එක ඉරක් එක හඳක් ඇයිද මේ ග්‍රහ මණ්ඩලයක්. ඒකේ ග්‍රහ වස්තුන් 100 ගණන්ක් තියෙනවා. දැන් අපි වර්තමානයේ මේකට කියන්නේ සෞර ග්‍රහ මණ්ඩලය කියලා. නමුත් වර්තමානයේ විද්‍යාවෙන් මේ කියවෙන සෞර ග්‍රහ මණ්ඩලය ඉතාම සීමිතයි. ග්‍රහ ලෝක ටිකයි තමයි හොයාගෙන තියෙන්නේ. නමුත් බුදුදහමේ විග්‍රහ කරන සෞර ග්‍රහ මණ්ඩලය නැත්නම් මේ චක්‍ර වාට නැත්නම් සිංහලෙන් කියන පස්වල කියන අදහස ඉතාම විශාල ග්‍රහ මණ්ඩල සංඛ්‍යාවක් අයිති වෙනවා. ග්‍රහ ලෝක 1000ක් විතර අයිති වෙනවා. මේ එක ඉරක් එක හඳක් මේ සීමාවේ තියෙන භූමි ප්‍රදේශයට. එතකොට මෙන්න මේ ග්‍රහ මණ්ඩල මේ චක්‍ර වාට 1000ක් එකතුනහම තමයි කියන්නේ ඔව් නෑ 1000ක් පස්වල කියලා. ඒකට කියන්නේ සහස්‍රී ලෝක ධාතු කියලා. ධර්මයේ සඳහන් වන්නේ සහස්‍රී චූලනිකා ලෝක ධාතු කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අභිභවහාමුදුර සඳහන් කරනවා ස්වාමීනි මට අවශ්‍ය නම් මේ 1000කට මෙහෙම බණ කියන්න පුළුවන් කියලා. මේ අවස්ථාවේදී පින්වතුනි සිකේ බුදුහාමුදුර සඳහන් කරනවා හොඳයි අභිභව. ඔබ එහෙනම් 1000ක් පස්වලට එන්න බණ කියන්නේ කියලා. මේ මහරහතන් වහන්සේ 1000ක් පස්වලට නැත්නම් කවර ග්‍රහ මණ්ඩල 1000කට එන්න බණ දේශනා කළා. මේ ධර්ම දේශනාව අහලා බොහෝ දෙනා ප්‍රසාදිතපත් වුණා. විශේෂයෙන් බ්‍රාහ්මයන් ප්‍රසාදිතපත් වුණා. අනතුරුව බණ කෙලිවර නැවත මේ ස්වාමීන් වහන්සේලා මනුෂ්‍ය ලෝකයට වැඩම කළා. වැඩමරුව අවස්ථාවේදී සිටියේ බුදුරජාණන් වහන්සේ අහනවා මනුෂ්‍ය ලෝකයේ හිටිය ස්වාමීන් වහන්සේලාගෙන් අද අභිභූ බණ කියන ඔබලාට ඇහුණද කියලා. දැන් මේ බ්‍රහ්ම ලෝකේ ඉන්නනේ බණ කිව්වේ. ඊට පස්සේ කෙනෙකු ස්වාමීන් අපට ඇහුණා. මොන මාතෘකාවක බණ කිව්වේ කියලා. ඊට පස්සේ ආරබත නික්කමත යොන්දිත බුද්ධ ශාසනය කියන ගාථා සඳහන් කළා. මෙන්න මේ ගාථාවෙන් තමයි අභිභූ හාමුදුරුවෝ බණ කිව්වේ කියලා. මෙන්න මේ සිද්ධිය මුල් කරගෙන මේ ප්‍රවෘත්තිය සඳහන් කරේ අපේ ගෞතම බුදුහාඳුරෝ. අපේ මේ සිදුවෙච්ච සිදුවීමක් පිළිබඳව සීකේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ මේ සිද්ධිය සඳහන් කළේ කවුද? ඔව් අපේ ගෞතම බුදුහාඳුරෝ මේ සඳහන් කරන්නේ. මේ ප්‍රකාශය කරනකොට ආනන්ද හාමුදුරුවෝ වැඩ සිටියා. ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාඳුරනේ මේ මහරහතන් වහන්සේ කෙනෙකුට දහසක් අක්වලට එන්න බණ කියන්න පුළුවන් නම් ඔබ වහන්සේට කොච්චර බණ කියන්න පුළුවන්ද කියලා. කොයි තරම් හැකියාවක් ඔබ වහන්සේට තියෙනවද කියලා ඇහුවා. මේ අවස්ථාවේදී ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මට ඕනනම් මේ අභිභූ දේශනා කළ වගේ දහසක් අක්වලට එන්න මට බණ කියන්න පුළුවන්. ඒ වගේම දහසක් විතරක් නෙවෙයි ඕනනම් දිසාසී ලෝක ධාතු තියෙනවා. දිසාසී කියන්නේ මේ 1000 වැඩි කිරීම නැවත 1000. දැන් අර රහතන් වහන්සේ දේශනා කරා වගේ 1000ක් ප්‍රමාණයකට ඕන කියන්න පුළුවන්. ඒ වගේ 1000ක් වැඩි ගුණ කරලා. ඒ කියන්නේ ලක්ෂයක්. ග්‍රහ මණ්ඩල ලක්ෂයකට එනවා නම් චක්‍රවාට ලක්ෂයකට එනවා නම් බණ කියන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට කියනවා මෙන්න මේ 1000ව 1000 නැත්නම් මේකට කියන දිසාසී ලෝක ධාතු කියලා. දිසාසී මජිම ලෝක ධාතු කියලා මේකට කියන්නේ. නැවතත් බුදුහාම සඳහන් කරන ආනන්ද මට ඕනනම් මේ දිසාසී ලෝක ධාතු 1000ක්. ඒ කියන්නේ 1000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 1000. තුන්ව තවත් 1000 වැඩි කළේන ගන්න. ඒ කියන්නේ කොච්චරද? හා? ලක්ෂ 100ක්. ඔය ලක්ෂ 100ක ප්‍රමාණයට ඕන නම් ග්‍රහ වස්තුන් එහෙන්න බණ කියන්න පුළුවන් කියලා මේකට කියනවා ත්‍රිසාංශී ලෝක ධාතු කියලා. හා කෝටි 100ක ප්‍රමාණය. සක්වල වල කෝටි 100කට එහෙන්න බණ කියන්න පුළුවන් කියලා. ඊළඟට කියනවා ඒ විතරක් නෙවෙයි ඕනනම් ආනන්ද මට පුළුවන් මේ ත්‍රිසාංශී ලෝක ධාතු 1000ක්. ඒ කියන්නේ චතුසාංශී ලෝක ධාතු 14 පාරක් වැඩි කරා මේක ඇතුළු 12ක සංඛ්‍යාව. කෝටි ලක්ෂයක් පස්වලට එන මට ඕනනම් බණ කියන්න පුළුවන් කියලා. ඊටත් වඩා වැඩිපුරක් මට ඕනනම් බණ කියන්න පුළුවන් කියලා සඳහන් කරා. පිටුසුනි මෙන්න මේ කෝටි ලක්ෂය තමයි එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ආඥා ශක්තිය. එතකොට විද්‍යාවෙන් හිතා ගන්නවත් බෑ මේක. විද්‍යාවෙන් අර රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ එක චක්‍ර වාටයකවත් නැත්නම් එක සෞර ග්‍රහ මණ්ඩලයක් පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් විද්‍යාව කොච්චර දිනුවත් ලබන්නේ නැහැ. ඒ නිසා එවැනි කෝටි ලක්ෂයක ආඥා චක්‍රයක් තියෙන බුදුවරයෙකුගේ ධර්මය අපි මෙහන්නේ. එනිසා මෙන්න මේ විශ්වයක් පිළිබඳ අවබෝධය ලැබුණේ ලෝකයේ ග්‍රහලෝකයක් ග්‍රහලෝකයක් හොයාගෙන කියලා නෙවෙයි. මේ අවබෝධය ලබා ගත්තේ තමන්ගේ හිත හරියට පිරිසිදු දැනගත්තට පස්සේ. තමන්ගේ මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කියන්නේ කුමක්ද කියන එක තේරුම් කරගත්තට පස්සේ මුළු ලෝකයම පිරිසිදු දැනගන්නවා. මේක යථාර්ථයි. එනිසා බුදුහාමුදුරුවෝ නිතරම අවධානය යොමු කරේ පුජ්‍යලයාට සමා කවුද කියන එක හොයන කෙනෙක්. නමුත් අපේ සිටිත තමයි නිතරම අපි බාහිර ලෝකයම හොයාගෙන යන්නේ. ඇතැම් මේ තමන්ගේ වැඩ තිබෙන්නේ අල්ලපු මෙතර දේවල්, අල්ලපු රටේ දේවල්, රටේ වෙච්ච දේවල්, පස්තර බලනවා, රූපහානි බලනවා, ප්‍රවෘත්ති බලනවා, මේ නිතරම අපි බාහිර ලෝකෙ හොයාගෙන යන්නේ. පිනතුනි මේ බාහිර ලෝකෙ හොයාගෙන ගිහලා කවදාවත් අපට සැනසීමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහලු වෙන ලෝකයා, නැත්නම් ජරාවට පත් වෙන ලෝකයා, ලෙඩ දුක් වලට පත් වෙන ලෝකයා, මරණයට පත් වෙන ලෝකයා සතුට හොයාගෙන කියලා යන්නේ කුමක්ද? සතුට ලබා ගැනීම කියලා යන්නේම ඒ වගේම දිලාපත් වෙන දේවල් ලංකරගෙන. මිනිස්සු සතුට ලබන්නේ කියලා යොදාගත් උපක්‍රමය මොකක්ද? ඒ වගේම දිලාපත් වෙන, වයසට යන, නැති වෙන, මරණයට පත් වෙන දේවල් තමයි ලංකරගන්නේ. ජීතරීඩ කඩම් හොවේවා, දූදරුවන් හොවේවා, ඥාතීන් හොවේවා, සතුටි උපාම හොවේවා, යාන වාහන වේවා, මේ හැම දෙයක්ම ලක්ෂණය තමයි මොහොතක් පාසා විනාශය කරා යාම. මෙන්න මේ විනාශය කරා යන දේවල් මත රැස් කරගෙන අපි සතුට බලාපොරොත්තු වෙනවා. නමුත් වෙනතුන් කිසිදාක අපි බලාපොරොත්තු නිමුක්තිය මේ භෞතික ලෝකයේ තුලින් අපට ලැබෙන්නේ නැහැ. භෝජනය එනිසා මේ පස්සේ ගිහිල්ලා කාර්යයක් මේ සඳහා දෙහෙත මාන්ති වෙලා බොහෝ වේගවත් ගමනක යෙදিলা අන්තිමට වයස ගණකම දන්නේ නැහැ. ලබපු සතුටකුත් නැහැ. අන්තිමට සමනුත් වයසට ගිහිල්ලා තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නියම තෘප්තියක් ලබන නම් වයස යන දේවල්, දිරාපත් වෙන දේවල් රැස් කරගෙන හරියන්නේ නැහැ. දිරාපත් නොවන දෙයක් අපේ ජීවිතය තුළ රැස් කරගන්න ඕන. ඒ තමයි පින්තුනේ එකට මාවත තමයි සද්ධර්මය. සතරම ශ්‍රවණය කළ අපේ නියම විදියේ දර්ශනයක් දැක්ම සම්මා දිට්ඨිය ඇති කරගත්ත නම් අන්නේ ඇති කරගත්තු දෙනා බාහිර ලෝකෙම වෙනස් වුණා. බාහිර ලෝකෙම දිරාපත් වුණා. බාහිර ලෝකෙම තමන්ට අහිමි වුණත් ලෝකෙ සියලුම දෙනා තමන්ට පිට පෑවත් ඒ පුද්ගලයාගේ දැක්ම දර්ශනය කිසි විටක වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ. නමුත් ලෝක සත්‍යයන්ගේ නිතරම ස්වභාවය තමයි නිතර බාහිර ලෝකෙ හොයාගෙන යන්නේ. විවේකයක් ලැබුණ ගමන් යන්නේ බාහිර ලෝකෙ හොයාගෙන. කැලේකට හෝ ආරණ්‍යයකට හෝ නැත්නම් වෙනත් ස්ථානයකට සංචාරයක් කියලා සාරිකාවක් කියලා කියන්නේ මොකද? අපි සතුට ලබන්න කියලා යන්නේ නේ. නිවාඩුවක් ලැබෙච්ච ගමන් යන ඈත ප්‍රදේශයක වාහනයක් අරගෙන ඉත මිතුරන් ටිකක් එකතු කරගෙන යන්නේ සතුට ලබන්න. නමුත් ගිහිල්ලාවට ගියාට පස්සේ දැන් ඉක්මනටම ගෙදර ආව තමයි කියලා. සතුට ලබන්නේ කියලා ගිහිල්ලා ගෙදර ඇවිල්ලා දවස් ගානක් ඉවේක ගන්නවා. සතුට ලබන්නේ කියලා මහන්සි වෙලා. ඇඟේ පස්සේ වේදනාව අඩු කරගන්න කවදාවත් ඉපැන් නිවාඩු දාලා ඊට පස්සේ බේර ගන්න. වෙනතුනේ මේක තමයි අපේ ජීවිතේ සමහරව. විවිධ ප්‍රදේශවල යනවා, විවිධ රටවලට යනවා, විවිධ ස්ථාන බලනවා, ඒවා බැලුවට කමන්නේ. නමුත් අපි මතක තියාගන්න ඕන මේ තුලින් පින්තුනි ජීවිතේ කිසි දවසක අපට නිසි තෘප්තියක් ලැබෙන්නේ නැහැ කියන කාරණේ. එනිසා බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ වෙත නැඹුරු කළා. අභ්‍යන්තරයේ ගලවීමේ කිරීමේ මාවතයි සපුරාම බුදුදහමෙන් තියෙන්නේ. එහිදී බුදුහාම දේශනා කර විසම වැදගත් ග්‍රන්ථාවක් අපි මාතෘකාවෙන් අද තෝරාගත්තේ. නස්ති රාග සමුවග්ගේ නත්ති දෝස සමෝ කලේ, නත්ති ඛණ්ඩා සමා දුක්ඛා, නත්ති සම්පති පරං සුඛං. මේක ගාථාව. ගාථාවේ තේරුම තමයි රාගය හා සමාන ගින්නක් නොමෙත. නත්ති රාග සමෝ අද්දි. නත්ති දෝස සමෝ කලේ. කලේ කියන වෙසණිය උපද්‍රවය ක්‍රෝධය හා සමාන වෙසණියක් නැහැ. නත්ති ඛණ්ඩා සමා දුක්ඛා. ඛණ්ඩා කියන්නේ මෙතන ස්කන්ධ වලට අපේ ශරීරය අපේ ජීවිතය සකස් වෙච්ච උපාදාන ස්කන්ධ පංචකයට කියන්නේ ස්කන්ධ කියලා ඛණ්ඩ කියලා. නැත්ති ඛණ්ඩා සමා දුක්ඛා. මේ ස්කන්ධ පංචකයේ සමාන දුකක් නැහැ. නැත්ති සම්පේ පරම සුඛං. නිවන හා සමාන, නිවනට වඩා උතුම් මෝසුවයක් නැහැ. මේකයි ගාථාවේ සරණ අදහස. නැත්ති රාග සමෝ අග්ගී. රාගයේ සමාන ගින්නක් නැහැ. වෙනතන යම් කිසි පුද්ගලයෙකුට යම් කිසි දෙයකට දැඩි ආසාවක් ආවොත් අපේ හිත අභ්‍යන්තරයේ කිනේ දැල්වෙනා වගේ මහා පීඩනයකින් තමන් ඉන්නේ. දැන් බලන්න තමයි ඉතාලම වටිනා දියක් අදාළගෙන ආවන. අපි කියමු ලක්ෂ ගාණක් වටින දෙයක් සල්ලි පොදියක් වෝ මැණික් ගලක් එහෙම අරගෙන ආවන. කොච්චර වයින් දෙන්නේ නේ? ඈ? මේකට හොඳ කතාවක් රෝල්ටික් තියෙනවා. එක්තරා රජ කෙනෙක් බොහොම සම්පත් තියෙන රජ කෙනෙක් රජමැදිරි උඩට වෙලා සක්මන් කරමින් ඉන්නවා. ඉන්නකොට ඈත දකින්න අම්බලමක මිනිස්සෙක් ඉගෙන මිනිස්සෙක් ඉතාම සතුටෙන් නිදාගන්නවා. ඉතාම සතුටෙන් ඉන්නවා දකින්න. දැක්කට පස්සේ රජතුමා කල්පනා කරනවා බලන්න මට මෙච්චර රජකමක් තිබුණාද? මෙච්චර ධනයක් තිබුණාද? මෙච්චර මහා මාලිගයක් තිබුණාද? මට නෑනේ මෙච්චර සන්තෝෂයක් කියලා. මේක ඊට පස්සේ රජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණයට කියනවා. පුරෝහිත බ්‍රාහ්මණය කියන රජතුමනි මට පුළුවන් මේ හොඳට නිදාගන්න මේ සැනසීම කියන පුද්ගලයාගේ සැනසීම නැති කරන්න මට පුළුවන් කියලා. ඔබ කොහොමද ඒක කරන්නේ කියලා අහනවා. හොඳයි මම කරන්නම් කියලා යනවා. ලොකු සල්ලි පොදියකුත් තරම් යනවා. මතුරම් පොදියක් අරගෙන ගිහිල්ලා දෙනවා මේ ඉංගන මිනිහට. අර දෙනද කලින් නිදාගත්ත හොඳට සැප පහසුකින් හිටිය මිනිහට මොකද වෙන්නේ? මිනිස්සු අරක තියාගෙන එල්ලි වෙනකන් අවදිමින් ඉන්නවා. අර සැනසීම දැන් නැහැ. එතකොට මෙන්න මෙතනදි මේ කතාවෘත්තිය කියවෙන්නේ. අපි පින්නතුනේ බාහිර දේවල් අපිට තියෙනට ඕන භෞතික දේවල් තියෙනවා ආර්ථිකයන් අපි තියෙනවා ඒක වෙනම දෙයක්. නමුත් මේ සඳහා ආශාව වැඩි වෙන්නේ වන්නේ මොකද? අපේ සිටියෙදි මේතර සංසම් බහ වෙන්නේ නැති වෙනවා. ඒ ආශාව නිසාම අපේ නිතර බයින් සැටින් ඉන්නේ. ඒ නිසා රාගය කියන්නේ මේ අල්ම ගැන පුද්ගලයන්ට කියමයි. ස්වාමි බහරියවන් අතෙන් හෝ වේවා දූ දරුවන් අතෙන් හෝ වේවා දැඩි බැඳීමකින් නම් ඇලීමකින් ඉන්නේ. අපිට හිතෙනවා අපි මේ යුතුයම් කරනවායි කියලා. අපි මේ බාහිර දුර කාර්යයක් කරනවා කියලා තමයි අපි කියන්නේ නේද? නමුත් යටින් යන්නේ මොකද්ද මේ? යටින් යන්නේ ඇලීම යන්නේ මේ. මේ තෘෂ්ණාව යන්නේ. මේක අපට සැනසීමක් කියලා හිතනවා. නමුත් සැබෑලෙසම පින්නතුනේ අපි මහා සංවේගයක් මේ දුකක් මේ විදිහින් අභ්‍යන්තරින්. එනිසා යන්නේ කෙනෙකුට මේ යුතුයම් ටික කරද්දිම ආසාවන් ඕන අඩු කරගන්න පුළුවන්. ආසාවයි යුතුයමයි කියන දෙකක්. ඒ නිසා ආසාව සම්පූර්ණ ප්‍රහිණ කළත් උන යුතුයම් ටික කරන්න පුළුවන්. ඒ නිසා යුතුයම් ටික අපි ඉතුරු කරගන්න ඕන මේ දැඩි බැඳීම අඩු කරගන්න ඕන අපි. එහෙම වුණොත් සමාන්ත වෙන පීඩාව අඩු වෙනවා. දරුවන්ට උනත් වැඩිපුරම ආශා කරවතින් වැඩිපුරම දුක් වෙනවා. එහේ වැඩිපුරම ආශා කරවතින් අපි පරාහුරුත් වෙනවා අපි කියන විදිහම දරුවෝ ඉන්නෝනේ කියලා. කොට්ටක් හරි වෙනස් වුණොත් අපි දුක් වෙනවා. අපි ඊට පස්සේ දරුවන්ට දොස් කියන මම මෙච්චර උදව් කළා මෙච්චර පන්ති වලට යව්වා මෙච්චර වියදම් කළා බලන්න මං කියන විදිහට ඉන්නේ නැහැ නේ ආහවල විභාගේ පාස් වෙන්නේ නැහැ කියලා දරුවන්ට බනිනවා. බොහෝ විට අපි මේ දොස් කියන්නේ මිනිස්සුන්ට තමා තැලකුවා කියලා දොස් කියන්නේම මේ වැඩිපුර ආශා කරපු දේවල් නේ. ඒ නිසා මෙන්න මේ ගින්න අඩු කරගන්න නම් තමයි බැඳීම, ඇල්ම, ආගි අඩු කරගන්නට ඕන. දෙවෙනි කාරණය තමයි නක්ති දෝෂ සමෝහණි. ද්වේෂ දෝෂ කියන්නේ ද්වේෂය කියන කමනාපය. අනිත් අය සමග තියෙන ද්වේෂය, අමනාපය, වෛරය තමයි පින්නතුනි අපට තියෙන ලොකුම වැසනේ. අපේ හිතේ ඉතාම පහපත් හිතක් අපට උපදී ලැබෙලා තියෙනවා. මේ පහපත් හිතේ පින්නතුනි මොකද වන්නේ? අපි අකමැති පුද්ගලයන් ඇතුළු කරන්නේ විහිල්ලා. ඇතැම් විට කැමැති පුද්ගලයන් හෝ අමනාප වෙලා. අමනාප වුණාට පස්සේ මොකද වෙන්නේ? අපේ හිතේ ලොකු පීඩාවක් නේ. යා දකින්නකොට පීඩාවක් අපට. ඇතැම් විට අපි අම්මිස් කෙනෙක් එක්ක අමනාප වෙලා ඉන්නවා නම් ඒ අමනාපේ කණිස් කෙනා ධන්නේවත් අමනාප වෙලාද කියලා. අපි මේ හිතින් වෛර කරගෙන ඉන්නවා. අපි පීඩාවටපත් වෙන්නේ. ඒ නිසා පින්නතුනේ ජීවිතයේ සැනසීමක් ලබන්න නම් කලෙතු ප්‍රධාන දේ තමයි මේ ඇලීම සහ ගැටීම කියන මේ අරමුණු දෙක මේ ඇඟීම් දෙක අඩු කර ගැනීම. ඒ නිසා තමා මාසයක් පාසා අවුරුද්දක් පාසා සිල් ගැනීමත් සමගම තමා අනිත්‍යය සමග තියෙන අමනාපකම් අඩු වෙනවා. අමනාපකම් ලිස්ට් එකේ කට්ටියක ලිස්ට් එක අඩු වෙනවා. නමුත් අපි මොකද වෙන්නේ? වයසට යන යන ලිස්ට් එක වැඩි වෙනවා පිළිනව නේ? දැන් පොත් යන ගරේ නේ අමනාපයගේ ලිස්ට් එකේ. ඔව් ඒක ලිස්ට් එක වැඩි වෙන දුකත් වැඩි වෙනවා. ඒ නිසා තමයි ජීවිතේ සතුට ලබන්න නම් දැන් අපි පොඩි කාලේ හරිය සතුටෙන් ඉන්නේ නේද? පොඩි කාලේ ඉස්කෝලේ මාර්ගයෙන් ඉස්සෙල්ලා කාලේ අපි සතුටෙන් ඉන්නේ හොඟා. මොකද අපිට ලොකු ආසාවක් නැහැ. නමුත් වැඩිහිටියන් ආසාවන් දීලා දීලා අපේ හිත පුරවනවා. වැඩිහිටියන් අමනාපය අහවල් අයවට මෙහෙම කරනවා කියලා කියන. ඇතැම් විට අමනාපකම් අපේ ඔළුවට දාලා තියෙන ඊට පස්සේ අපේ හිතේ තියෙන අර ප්‍රසන්න භාවය නැති වෙලා අපේ හිත දුක් වෙලා තියෙනවා. ඒ නිසා නැවත සමහර මුල් කාලේදී සැනසීමට යන්න කැමති නම් පළවෙනි ප්‍රධානම දේ තමයි මේ අමනාපකම් අඩු කරගන්නට ඕන. අනිත් අයගෙන් වැරදි අඩුපාඩු සමහර සිද්ධ වෙලා කියන්න පුළුවන් එක වෙනම ලියන්න. නමුත් පින්වතුනි මේ අපි සසරේන ගමනේදී අපට බොහෝ දෙනා උදව් කරලා තියෙනවා. සසරේන ගමනේදී විතරක් නෙවෙයි අද දවස බලන්න. අද දවසේ මේ පින්වතුන් උදෑසනගත් ආහාරය පිළියෙල කරන්න කී දෙනෙක්ම උදව් වෙන්නේ නැද්ද? නේද? කී දෙනෙක් ගහදිව ගුරුව නැද්ද? කී දෙනෙක් අද ඊයර නිදිමරාගෙන ඉන්නේ නැද්ද? ගන්නවද ඒක? අපි හිතනවත් නැහැනේ. පින්වතුනි අපි මේ තාක්ෂණ අපට ඇඳුම් ඇඳලා ආහාර පාන අනුභව කරන මේ පරිහරණය කරන බඩු පාණිදික මේ පරිහරණය කරන මේ සත්ත්වයට එන්න විශාල පිරිසක් අපට උදව් වෙලා තියෙනවා. නමුත් අපිට හිතෙන්නේ බාහිර ලෝකෙම අපිට ඇරිහිවා ඉන්නේ කියලා. අපිට විරුද්ධව ඉන්නේ කියලා හිතෙන නේද? පාරට වැස්සාම අපි වාහනේ ගන්න යන්නේ අපේ කියන්නේ අපේ වාහනේ විතරයි වාහන අනිත් ඒවා ඔක්කොම හතුරේ කියලා අපි හිතන් ඉන්නේ. නේද? අනිත් ඔක්කොම පසුබල යන්නේ අවලන්නේ කවුරු හරි කෙනෙක් තමයි පසුබල ගිනම කියන තැන. නමුත් වෙනතුනේ මේ වාහන කවුද මේ වාහන වල යන්නේ? ඒ වාහන වල යන හැම විට අපි යන අපි දැන් ඉස්පිරිදාට යන්නේ අපි ඉස්පිරිදාට යන රෝහලේ වෛද්‍යවරයෙක් මේ යන්නේ අපි පසුබල. හැම විට මේ ඒ රෝහලට මම යන්නේ මේ දෙහෙත් තරයි යන වාහනේ මේ යන්නේ. ඈ හැම විට මේ හෙට බේකරියට මේ පිටි අරන් යන්නේ වාහනේ. ඒකට අපිට හැම විට එන පාන් මේ යන්නේ. යකාටත් මේක ඇපින්නතුනි. හැම විට අපේ සමීපම ඥාතියෙක් මේ යන්නේ හැම විට අපි බලන්නේ නැහැ ලෙඩම් බලන්නේ කවස් එකෙක් මේ යන්නේ. එනිසා යථාර්ථයේ වශයෙන් ගත්තොත් අපට අමනාප වෙන්නේ කියලා කෙනෙක් නැහැ. මේ මෙයාත්ම ගැන බැලුවොත්, සසර ගැන බැලුවොත් පින්නතුනි අපට මේ සසරේන ගමනේදී මරෙක් නොවේ කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ පාළියේදී ඉතාම මානාධික බ්‍රාහ්මණේ. මේ බ්‍රාහ්මණේගේ නම තමයි උපසාල්කක. පසුගිය දිනක පත්තරේක මේ බ්‍රාහ්මණේ ගැන කරුණ සඳහන් වුණා. මේ නැත්තම් බැලුවත් දන්නේ නැහැ. පසුගිය සතියන්තේ අර පොඩි අතිරේකයක තිබුණා. මේ මානාධික බ්‍රාහ්මණය ජීවිත අවසාන කාලයේ තමන්ගේ දරුවන් කැඳවල කියන දරුවන්ට දරුවනේ මා මිය ගියාට පස්සේ මගේ භූම දානය කරන්න ඕන මීට කලින් කිසිම කෙනෙක් භූම දාන නොකරපු ස්ථානයක කියන. ඒ තරම මානාධික කෙනෙක්. වෙන කෙනෙක් වල දාපු දැනක වල දානවා කැමති නෑ. මෙන්න මෙහෙම කියපු මේ තැනත්තා මොකද කළේ? එක්තරා ගලක් මුදුනක පර්වතයක් මුදුනක තැනක් පෙන්වුවා ගහක් යට. මෙන්න මෙහවල් තැන මේ දීසල නම් කවුරුත් භූම දාන කළේ නැහැ. මෙතන මගේ දෙහි භූම දාන කරන්න නැහැ කියලා. ඒ වගේම දරුවෝ ටික මේ බ්‍රාහ්මණය මිය ගියාම කළා. බුදුරජාණන් වහන්සේ මේ සිටි දැකලා සිනහ පහල කළා. බුදුහාමර සඳහන් කරන මහණෙනි මේ උපසාලක බ්‍රාහ්මණයා මේ නමින්ම මේ කුලයේම ඉපදිලා 14,000 වාරයක් මේ ස්ථානෙම භූම දාන කරලා තියෙනවා කියන්නේ. එක කුජලේ එක නමින් එක සමාන කුලයක ඉපදිලා 14,000 වාරයක් භූම දාන කරලා තියෙනවා නම් බුදුහාම කොච්චර ඈතක් තනිකව දකින්නවද? දැන් සාමාන්‍යයෙන් අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙක් කල්ප 4-5 දකින්න ඇත. නමුත් බුදුහරේකට සීමාවක් නැහැ. සාම දීර්ඝ කාලයක් දකින්න පුළුවන්. එතකොට මේ එකම කෙනෙක් එකම නමින් මෙහෙම මිය ගිහිල්ලා භූම දාන කරලා ඇත්නම් පින්නතුනි අපි පිළිවන් සුභය කොහොමදනේ? අපේ ශරීරවලුත් මෙහෙමයි භූම දාන නොකරපු ස්ථානයක් නැහැ. හැම තැනම සූන් භූමිනේ. බුදුරජාණන් වහන්සේ වරා ජීජකෝල පර්වතයේදීගෙන ධර්ම දේශනා කරන අවස්ථාවේ සඳහන් කරනවා මහණෙනි බලන්න මේක පස්සේ තියෙන වේපාර පර්වතයේ. එක කුජලේ එක කල්පයක් තුළ මිනිසුන් වශයෙන් ඉපදිච්ච කාලවල විතරක් ඉපදිලා මේකේ පවස්තාවල අත්හැරපු ඇටසැකිලිවල ශරීරවල ඇටසැකිලි ටික එකතු කරවතින් මේ වේපාර පර්වතයට වඩා වැඩි කියලා. විශාල පර්වතයක්. විශාල කණ්ඩා. මනුෂ්‍යයන් වෙන පිනතුනේ කල්පයේ ඉතාම සීමිත ප්‍රමාණය 18 එකවතාවක් වගේ තමයි මනුෂ්‍ය වෙන්නේ. ඒ ඉපදෙන කාලයේදී ඇටසැකිලි ටික එකතු කරත් අර වේපාර පර්වතයට වඩා වැඩි කියලා. ඒ වගේ කල්ප පිනතුනේ එක කල්පයක් නෙවෙයි කල්ප අසංඛ්‍ය ගණන් අපි ඉඳලා තියෙනවා. ගණන් කරන්න බැරි කල්ප ගණන් අපි මේ ඉස්සේ ඉඳලා තියෙනවා. ඒ නිසා එවැනි සසර ගමනක් එන අපට පින්නතුනි දේශයක් ඇති කරගන්න කියලා කෙනෙක් නැහැ. යම් යම් අමනාපකම් තියෙන පුළුවන්. නමුත් ඒවා අපි නැකී ඉක්මනින් මේ වාසන් කරගන්නට ඕන. මේ අමනාපකම් මෙතෙන්දි මෙවර කරගන්න ඕන. නැත්නම් මේ ගන්දෙමට මොකද වෙන්නේ? ඉගෙනම යනවා නේදනි. අමනාපය තමයි ඊළඟ ආසභා උපදිනකොට ඉතාම ළඟින් උපදින්නේ. අමනාපය. ඒ වගේම උදව් කරපු අය. මොකද මේ දිගටම යන්නේ ගනුදෙනුවක් මෙයන්නේ. මේ ගනුදෙනුව විසඳ ගන්න ඕන. දැන් ওই මෝහනය කරාම එහෙම පේන දෙයක් තමයි එක සමානයි එක ළඟින් ආපු ඒ බෝධිසුරට එකට යන්නේ. මනුස්සයන් වශයෙන් නම් අත්ුණත් එක ළඟින් යන්නේ මේ කටියට. ඉපදෙච්චා වුණත් ආත්ම යන පරිපදෙච්චා දිගට මාත්‍ය යන පරිපදෙලා තියෙනවා. බටහිර ඉපදෙච්චා වැඩිපුර කාලයක් බටහිර. පෙර දිග වැඩිපුර කාලයක් ඉපදෙච්ච පුරුදු අය බටහිරණේ ඉපදුණත් පෙර දිග රටවල් ඇලි විවාහ වෙන පෙර දිග රටවල් තමයි ඉන්නේ. මෙහෙම හුරුවක් යනවා අපේ හිතේ. ඒ නිසා අමනාපකම් හැකිතා අඩු කරන තමා මානසික සුවතාවෙන් ඉන්න කැමති නම් හැකිතා මෛත්‍රී භාවනා වඩන්න. අනිත් අය කෙරේ තියෙන අමනාපකම් අඩු කරගන්න. ඉන්නත් අපි අමනාපකම් ඇති කරගන්න කියලා දෙයක් නැහැ. මේ ශරීරය අනාත්ම ශරීරයක්. මනසේ ක්ෂණිකව දැන් අපි දැඩිවම අමනාපයෙන් ඉන්න කෙනෙක් අපි කියමු යන්තිච්ච අවස්ථාවක ක්ෂණිකව මිය ගියයි කියලා. මිය ගියම බලන්න යාගේ ශරීරය. බලල කල්පනා කරන අපි මෙච්චර කල දේශකලේ කාටද කියලා. මේ ශරීරයෙන් තමයි අපි මෙච්චර කාලා වෛර කරේ කියලා අපේ නුවණ පහළ වෙනවා. එනිසා අපි නුතුනේ වෛර කරන්න හෝ රාගයක් ඇති කරගන්න කියලා තරම් කෙනෙක් යථාර්ථවත්ින් මේ තුල නැහැ. එනිසා මෙන්න මේ ආශාව සහ ද්වේෂය කියන දෙක අපි හිතේ අඩු කරගත්තනම් අපිට ලොකු මානසික සුවයක් තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි නස්සේ කණ්ඩා සමා දුක්ඛං. ස්කන්ධ පංචකය හා සමාන දුකක් නැත කියන කාරණේ. මේක තමයි අපි තුනි වැදගත්ම කාරණේ මේ සූත්‍රයේ තියෙන. මේ ගාථාවේ තියෙන. කණ්ඩායම් කියන්නේ ස්කන්ධ වලට. අපේ ශරීරය සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ ස්කන්ධ පහක එකතුවකින්. අපේ ජීවිතේ යම් තාක් සැප විඳනනම්, යම් තාක් අපේ ජීවිතෙන් දුක් විඳනනම්, කරදර කම්කටොළු විඳනනම්, සුව පහසු සැප පහසු කියලා දේවල් විඳනනම්, ඔක්කොම මේ ස්කන්ධ පංචකයටයි දේවල් වෙන කිසිම දෙයක් මේ පහින් බැහැර නැහැ. මොනවද මේ පහ? මොනවද මේ ස්කන්ධ පංචකය? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. මෙන්න මේ පහ. මේ පහ තමයි කියන්නේ බාහිර රූප අපට දැනෙන වේදනා, සංඥා හඳුනගන්න දේවල්. සංස්කාර කියන්නේ කර්ම ශක්තිය. විඤ්ඤාණ කියන්නේ හිත. මෙන්න මේ පහයි කියන්නේ ලෝකෙ. ලෝකෙ ඉන්නේ කොයිතරම් අලුත් දෙයක් හොයාගත්තනම් ඔයාගත්ත දෙයි හැම දෙයකම මේ පහේ තියෙන්නේ. මේ පහට අමතරව මොකුත් නැහැ ලෝකෙ. ඒ නිසා යම් කිසි සැපයක් දැන් අපි මුළු ජීවිත කාලයක්ම යන්නේ සැප විඳින කියලා හිතාගෙනනේ. යම් කිසි ආස්වාදයක් තියෙනවා කියලා අපි යන්නේ මේ මහා වේගයෙන් යන්නේ මේ. කුඩා කාලේ ඉඳන් ඉස්කෝලේට බාර දීමේ ඉඳන්ම අම්මල තාත්තලා අපට ලොකු උනන්දුවක් ඇති කරනවා මෙහෙම යන්න රැකියා ගන්න මෙන්න මේ තත්ත්වයට යන්න මේ විභාගෙ සමත් වෙන්න අහවල් රටට යන්න මේ මහා දෙයක් අපට දීලා තියෙන නේද? මහා කුන්දර ලෝකයක් මේ මවල මේ තියෙන්නේ. පින්නතුනි මතක තියාගන්න මේ ආස්වාදයක් කියන මේ ස්කන්ධ පංචක ලෝකය ගැන ලක්ෂණ උපමාවක් බුදුදහමේ තියෙනවා. කතාවක් එක තියෙන උපමාවක් තියෙනවා. මොකද උපමාව එක්තරා සිටු කෙනෙක් ඉන්නවා. ධනවත් සිටුවරයෙක් ඉන්නවා. මේ සිටුවරයාට සිටුවරයාට එක අමනාප වෙච්ච කෙනෙක් ඉන්නවා. දැඩි වෛරකින් ඉන්න කෙනෙක් ඉන්නවා. මේ ඉන්න කෙනා නොයෙක්ගේ උපක්‍රමයි බාහිරකලා යෙදුවා මේ තැනැත්තාට හානියක් කරන්න. නමුත් ඒ කිසිම දෙයක් සාර්ථකුනේ නැහැ. මේ සිටුවරයා විනාශ කරන්න නොයෙක්ගේ උපක්‍රම යෙදෙමු උපක්‍රම සාර්ථකුනේ නැහැ. ඊට පස්සේ මෙයා මොකද කළේ? මෙයා ආවා කෙනින්ම නිවන්තට ආවා යාළුවෙක් ආකාරයට ආවා. ඇවිල්ලා මේ සිටුවරයාත් එක්ක කතා කරලා කිව්වා ඇයි ආවේ කියලා ඇහුවා. කිව්වා මම ඔබතුමාට සේවය කරන්න යාවේ. මම ඔබතුමාගෙන් ළඟ රැකියා කරන්න ආවේ මට කඩේ තෝන්නේ මම වැඩ කරන්න කියලා කියනවා. මෙහෙම ඇවිල්ලා මේ තැනැත්තා ගෙදර හැමදේම කරනවා. ආන්දරම අවදි වෙනවා. කවුරුත් නිදියෙන් අතර පස්සේ ඔක්කොම වැඩ කළා. ඇඟේ දොරවල් ජනෙල් වහලා බොහොම ආදරෙන් ගෞරවයෙන් මේ සිටුවරයාට සලකනවා. අවුරුදු ගාණක් මේ නිවසේ සීළු වැඩ කරනවා. මේ තැනැත්තා ගැටපොවත් ගන්නෙ නැහැ. මෙහෙම කාලයක් ගියාට පස්සේ මේ සිටුවරයාට ඉතාම විශ්වාසවන්ත වෙනවා මේ කෙනා. නිවසට ඇතුළෙන් ගේට්ටු වල මුරකරුවන් හැම දිනකම මෙයාගෙන් ලොකු විශ්වාසයක් ඇති කරගන්නවා. ඕන වෙලාවක මෙයා ඇතුළ වෙනවා පිට වෙනවා. කවුරුවත් බලන්නේ නැහැ. රජතුමා ඇසිරිතුමා කරක් යද්දී මාලිගාවේ සියලුම දේවල් මෙයාට බාර දෙනවා. යතුරු සියල්ලක්ම බාර දෙනවා. අවුරුදු 10ක් 15ක් 20ක් එක දිගටම මෙයා හැපවීමෙන් වැඩ ගන්නවා. වැඩ කළ කල මෙහි ඉන්න ගමන් මොකද වෙන්නේ? දවසක් අර සිටුතුමා නිදියගෙන ඉන්නවා. නිදියගෙන ඉන්නවත් ඇයි මොකද කරන්නේ? ඊටම සීවුණු කඩුවක් අරගෙන අරසිරතුමාගේ ගෙල සිඳනවා පිට වෙලා යනවා. මේ බෞද්ධ සාහිත්‍යන කතාවක් නේද? එතන මේ අවුරුදු ගානක් මෙයා මහත් කැපවීම වැඩ කළේ කුමක් සඳහාද? ඈ? වාර ඵලි ගන්න අරයාගේ අරයාට හානියක් කරන්නේ නැහැ මෙතෙක් කල වැඩ කළේ. පින්නතුනි මේ උපමාව දක්වලා තියෙන කුමකටද? මේ උපමාව දක්වලා තියෙන මේ ස්කන්ධ පංචකේ විස්තර කරන්නේ. අර ආපු පුද්ගලයා වගේ මේ ස්කන්ධ පංචකේ. අපිට ලක්ෂණ ලෝකයක් නිර්මාණය කළා කියනවා. ලක්ෂණ සින්දු අහනවා අපි, ලක්ෂණ රූප පෙන්නනවා, ලක්ෂණ ආස්වාද ලබා දෙනවා. ඊටාම සුවපහසු වේදනා අපට ලබා දීමෙන් කටයුතු කරනවා. අපට උදව් කරනවා කියනවා රූප අපේන්නේ අපි පරිහරණය කරන රූපයක් එක්කම නෙමෙයි. අපේ රූපයක් තමයි කාලයක තියෙනු හරියම හොඳ රූපයක් මේක කියලා. හරිය මාස්වාදයක් කියලා හිතන අපට. කණ්ණාඩිය ළඟටම ගියාම හරිය මාස්ය රූපෙ දැක්කමනේ. හරි පිටුවරයාගේ සේවකයා සලකනවා වගේ. ඒ වගේම අපි විඳින වේදනා, නොඑක් විදිහේ සැප වේදනා විඳිනවා. හරිය මාසයි. නිදි මරාගෙන සමහර වේදනා විඳිනවා. කන පිනවන යනකොට සංගීත සංගර්ෂණ බලන්නේ, චිත්‍රපටි බලන්නේ, රෑ නිදි මරාගෙන බලනවා. නොඑක් පීඩාවන් අපි බලනවා නිදි මරාගෙන. අපට හරි ආසාජයක් වගේ පේනවා. කිනුතුනි මේ සියලුම දේවල් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහම උපමා කරලා තියෙන්නේ අර වදකයට. මේ පහත් අපට කාලයක් හිතවත් වගේ ඉන්නවා. හිතවත් භාවයක් පෙන්නනවා. පෙන්නලා පින්නතුනි කොයි මොහතක හෝ අපට ලොකු වේදනාවක් දීලා මේ පහ කලකට නිරුද්ධ වෙනවා. කලකට මේක සම්පූර්ණයෙන්ම මේ කාලයක් කියන්නේ නිවන් දකින්න කම යනවා මේක. මරණයට පත් වුණත් මේ ස්කන්ධ පංචකය නැති වෙන්නේ නැහැ. නැවත කර්මානුකූලව තවත් වෙන උපතක් ලබා ගන්නවා. ඒ නිසා මෙන්න මේ වදකයන්හි යම් කිසි දවසක නිදහස් වෙන කැමති නම් මේ නිදහස් වීමේ දවස තමයි නිවන කියලා කියන්නේ. එතකම් අපි මේ මාරේ මේ වදකයන් සමග ඉන්නේ. නමුත් මේ වදකයන් සමග ඉන්නවද කියලා අපට තේරෙන්නේ නැහැ. අපිට කියන්නේ වාස උදව් කරන මෙයා කියලා. දැන් ශරීරේ වුණත් නිරෝගීව තියෙන කයි අපිට පේන්නේ නැහැ. නමුත් ලෙඩ වුණාම බලන්නේ කොච්චර නම් මේ ශරීරය අපට දුකගෙන දෙනවද? මහලු වෙන එක හැමුණාම අපිට හිතෙන අනේ ඉක්මනට මේ ශරීරේ නිදහස් වෙන්න නැත්නම් කොච්චර ලොකු දෙයක්ද කියලා. පිනතුනේ මේකේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් වැඩිම ප්‍රමාණයක් වෙන් කළ තියෙන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයේ තේරුම් ගැනීම සහ මේ ස්කන්ධ පංචකයේ සයිස සංඛ්‍යාත මෙන්න මේ ලෝකයෙන් පිළිමදව තියෙන ඇල්ම දුරු කර ගැනීමට. ධම්මචක්ක සූත්‍රයේ සුදාන දේශනා කරපු පළවෙනි සූත්‍රය මංගල ධර්ම දේශනා ආයතන සඳහන් කළා. ජාති විදුක්ඛා ජරාති දුක්ඛා ව්‍යාධි විදුක්ඛෝ මත කියලා ඇවිල්ලා අන්තිමටම කියන මොකක්ද? සංකීර්ණ පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා දෙයක්. ඊනුතින් මෙන්න මේ පහ තමයි කෙටියෙන් කියනවා නම් මේ පහ තමයි දුක කියලා කියන්නේ. අපි හිතනවා ඇතැම් විට ඥාතීන් නොයෙක් විදියට දේවල් කරනකොට අපට දුක එනවා කියලා. ඇතැම් විට හිතනවා ගියේ මහලා කැලුනාම දුකේ කියලා. ඇතැම් විට හිතනවා ලෙඩ වුණාම දුකේ කියලා. ඇතැම් විට හිතනවා කවුරු හරි බැන්නාම දුකේ කියලා. ඇතැම් විට හිතනවා ආහාර පාන ආදියක් නොලැබුණාම දුකේ කියලා. මේ මොනවද ඉවත් වෙන්නේ? මේ සියලු දේම සකස්ලා තියෙන මෙන්න මේ ස්කන්ධ පංචකය ඇතුළු කරගෙන. එනිසා ස්කන්ධ පංචකය පිළිසිඳ දැනගත්තා නම් අපි මුළු ලෝකයම දැනගත්තා වෙනවා. මොකද මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ පින්තුනි 11 ආකාරයකට බෙදන්න කියලා දක්වලා තියෙනවා. කුමක්ද 11 ආකාරය? දැන් රූපය ගත්තොතින් අතීතේ රූප, වර්තමාන රූප, අනාගත රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, සීන රූප, ප්‍රණීත රූප, සුකුම රූප, ඕලාරික රූප, දුර රූප, ළඟ රූප කියලා. දැන් මේට අයිති නොවන කිසිම රූපයක් මේ විශ්වේ නැහැ. ඈත ග්‍රහලෝකයක මේට කල්ප ගානකට කලින් පහළ වෙච්ච ග්‍රහ වස්තුවක් තියෙනවා නම් ඒකත් මේ රූපස්කන්ධයට අයිති. වේදනා සංඥා සංකාර පිළිබඳවත් එහෙමයි. මේ පහම මේ 11 ආකාරයකට බෙදෙනවා, වැඩි වෙනවා. එතකොට 55 ආකාරයකට බෙදෙනවා. මේව වෙන වෙනම කියන තුනේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් යලි යලි බලන්න ඕනේ. මෙහෙම බැලීම තමයි පින්තුනේ නිවී සැනසීමේ මාවත දුකෙන් නිදහස් වීමේ මාවත මේකයි. නමුත් ලෝකයා කරන්නේ දුකෙන් නිදහස් වීමේ මාවත හැටියට දරු වැටියට කරනවා, ජීවිත හදනවා, ඥාන වාහන ගන්නවා, රැකි රක්ෂා කරනවා, අධ්‍යාපනය ලබනවා. මේව තමයි අපි හිතන්නේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය කියලා. ඉතින් මේව දුකෙන් නිදහස් වීමේ මාවත නෙවෙයි. මේව තවසවත් දුක් නැතිරීමේ මාවත නෙවෙයි. දුකෙන් නිදහස් වීමේ මාවත කියලා කියන්නේ අනාගත යම්කිසි දවසක දුක අඳුලක් අපට එනවා නම් අන්න එහෙම එන්න තියෙන අවස්ථාව නැති කර ගැනීමට දැම්මම සූදානම් වීම. යම්කිසි අවස්ථාවක තමන්ගේ නිවසේ සියලුම දෙනා මිය ගිහිල්ලා සියලුම දේවල් තමන්ට අහිමි වෙච්ච අවස්ථාවක නොහඩා ඉන්න පුළුවන් විදිය මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන් නම් ඔන්න තමන් ජයග්‍රහණය කළා. තමන් බලන්නේ වෙන වෙනවා තමන්ගේ සමීපතම ඥාතියෙක් මිය ගියාම තමන්ට හිතාදා ගන්න පුළුවන්ද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා කරුණ කීයක් විතර මෙහි කරන්න කියලා. මොනවද ඒ කාරණා පහ? ජරා ධම්මෝනි ජරා නහතීතෝදි අභින්නම් පච්චේ කිතබ්බං. අපි හැම දිනෙකම ජරාවට පත් වෙන අය, විරාපත් වෙන අය කියන එක නිතර මෙහි කරන්න කියලා. එහෙම මෙහි කරන්න කියලා කිව්වේ ඇයි? මහලු වෙච්ච දවසේදී කනගාටුවට පත් නොවෙන්න. එතකොට මහලු වෙනකොට සමහර අය හිතනවානේ මන්නන්ගේ දිනන්නේ වෙයි කියලා දුක් වෙනවා. මේ බුදුහාම කලින්ම මේ කියලා දෙන්නේ මේ වැඩේ කරන්න කියලා. ඒ වගේම ව්‍යාධි ධම්මෝමි ව්‍යාධෙන් අනතිසෝ ධර්මයන් පච්චේ කිතම්බං. සමාන ලෙඩ වෙන කෙනෙක් කියන එක ලෙඩ වීම සමාන නොයෙකම ඔබ කෙනෙක් කියන එක නිතර මෙහෙ කරන්න කියලා කියනවා. එහෙම කියලා දැන් මෙන්න අපේ සංයතම ඥාතියෙකුට ලොකු අනතුරක් වෙනවා. ලොකු ලෙඩක් වෙනවා. ඇතමිට මාරාන්ති අසනීපකට මුණ පානවා. මුණ සෑම අපි මොකද කියන්නේ? අනේ මම නම් තුන් හිතකින්වත් සිදුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. නේද? දැන් බුදුහාමිය කියලා කියන හැමදාම නිතරම මෙහෙ කරන්නේ කියලා. ඒ වෙන ගොදුරක් ආවම අපි මොකද කියන්නේ? බෞද්ධයන් අපි. අපි කියනවා මොකද? තුන් හිතකින්වත් සිදුවේ නෑ කියලා. මේ මොකද්ද මෙයා කියන්නේ? මෙයා තුන් හිතකින්වත් බුදුහාමුදුරන්ගේ දහම් පණිවිඩය අහලත් නෑ. තුන් හිතකින්වත් ධ්‍යාන ප්‍රාර්ථනාව පිළිපැදලත් නෑ. මොන කතාවේ කියන්නේ කියන්නේ? උපෙන සාතික බෞද්ධය තමයි. නමුත් බුදුහාමුදුරන්ගේ ප්‍රාර්ථනාව පිළිපැදලා නෑ. බුදුහාම දේශනා කරනවා මරණ ධම්මෝනි මරණ අනතීතෝත්‍ය අභිනාන් පච්චේ කිතම්මං. අපි හැම දෙයක්ම මැරෙන අය. මැරෙන බව ඉක්මවල නැහැ කියන එක නිතර උදේ හවස මෙහි කරන්න කියලා. එහෙම කියලා අපේ සමීපතම ඥාතියෙක් මිය ගියොත් අපි හඬනවා වැළපෙනවා. මොකද කියන්නේ? එතකොට තමයි කියනනේ මම තුන් හිතකින්වත් සිදුවේ නෑ මෙයා මෙච්චරකට මැරේ කියලා. ඒත් කියන්නේ මොකද්ද? තුන් හිතකින්වත් බුදුහාමගේ අනුශාසනාව අනුගමනය කළේ නෑ මෙයා. ඒකයි කියන්නේ. එනිසා වෙනුතුනේ මේ සියලුම අනතුරු අපේ ජීවිතවල එන්න පුළුවන්. ඒ අනතුරු ආපු අවස්ථාවේදී අනතුරුවට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ද කියලා අපි දැන්මම බලන්න. මේ ශක්තිය නැත්නම් වෙනුතුනේ අපට කොච්චර ධනෙ තිබ්බත් වැඩක් නැහැ. කොයිතරම් අපට උපාධි සාතික තිබුණත් වැඩක් නැහැ. කොයිතරම් ඉහළ රැකියාවක් තිබුණත් ඉහළ රැකියාවක් කරපු කෙනෙක්ුණත් වැඩක් නැහැ. අපට මේ දෙයට අපට සාර්ථකව මුහුණ දෙන්න බැරි නම් මේවලු සම්පූර්ණෝත්පාදක කාලයක්. බුදුරේ පහළ වෙලා මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරපු මෙවැනි කාලෙක අපට මේ ශක්තිය ඇති කරගන්න බැරි නම් පින්නතුනි අපට ඊට වඩා ජීවිතයේ දුර්භාග්‍ය ඊට වඩා ජීවිතයේ අභාග්‍යයක් නැහැ. බුදුහාමුදුරු ඉතාම දුෂ්කරව දැඩි පරිශ්‍රමයකින් බුදුහාමුදුරු අති දීර්ඝ කාලයක් මේ ශක්තිය අවබෝධ කරගන්න වෙනස මාසු වුණා. මේ පින්නතුන් අහයේ කල්පය කියන සංකල්පය කල්පය අපි විග්‍රහ කරලා තියෙන මේ අතන්ට කල්පේ අවස්ථා කීපයක් තියෙනවා. ඈ අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංඛ්‍ය දක්වා ඉහළට ගිහිල්ලා අවුරුදු 100ට එක ගානේ අඩු වෙමින් ගිහිල්ලා වැඩි වෙමින් ගිහිල්ලා අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වෙනවන කාලය. අසංඛ්‍ය කියන්නේ 1.141 සංඛ්‍යාව. 10 ඉඳලා 30වම ගිහිල්ලා 100 ලක්ෂය කෝටිය ගිහිල්ලා 1.141 සංඛ්‍යාවක් වෙනවා නම් යම්කිසි දවසක 10ට එක ගානේ අඩු වෙලා ගිහිල්ලා වැඩි වෙලා ගිහිල්ලා අසංඛ්‍යට ගිහිල්ලා නැවත 10ට වහින කාලයක් වෙනවා නම් ඒකට කියනවා අන්තකල්පය කියලා. අන්න ඒ අන්තකල්ප 20ක් එකතු වුණාම කියනවා අසංඛ්‍ය කල්පය කියලා. අන්න ඒ අසංඛ්‍ය කල්ප 4ක් වැඩි වුණාම ඒක 4ෙන් වැඩි වුණාම ඒ කියන්නේ අන්තකල්ප විස් අන්තකල්ප 20 84 80යි. අන්තකල්ප 80ක් වෙනත් විදිහෙන් කියන අසංඛේ කල්ප 4ක ප්‍රමාණයට කියනවා මහා කල්පය කියලා. අන්න ඒ මහා කල්ප වලින් බුදුහාමුදුර කොච්චර කාලයක් පෙරම් පුරලා කියනද බුද්ධත්වයට? සාරා සංඛේ කල්ප ලක්ෂ්‍යයි. සාරා සංඛේ කල්ප ලක්ෂ්‍ය කියන්නේ කොච්චර කාලයද? අන්න එහෙම ලැබෙන ඒ කල්ප මහා කල්ප අසංඛ්‍ය හතරකුත්. මේ මහා කල්ප එකයි දෙකයි කියලාම වැඩි කළා ආයි 140ක සංඛ්‍යාවක්. ඒකයි දෙන්නේ 140ක සංඛ්‍යාවක් වෙනවනම් ඒකටයි කල්ප අසංඛ්‍ය කියලා කියන්නේ. අන්න මේ අසංඛ්‍ය කල්ප නැවත වැඩි කරන හතරෙන් සාරා කියන්නේ ඒකයි. සාරා සංඛ්‍ය කල්ප. ඒකට නැවත එකතු කරන ලක්ෂ්‍යය. එතකොට තේරුම් ගන්න කල්ප අසංඛ්‍ය හතරක උසාව ලක්ෂ්‍යය. මේනි කාලයක් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සම්බුද්ධත්වයට සඳහා දාන ආදී පාරමිතා පුරලා තියෙනවා. ලේදන් දීන්, ඇස්සන් දීන්, මස්සන් දීන් ආදී කරලා තියෙනවා. මේ පාරමිතා පුරන පටන් ගත්තේ පින්තුනේ නියති විවරණ ලබා ගන්න මුල් අවස්ථාවේදී. බුදුරේ කපියස නියති විවරණ ලබා ගන්න මුල් අවස්ථාවේදී යාට සුදුසුකම් කීයක් තියෙනවද? මොනවද ඒ සුදුසුකම්? එක සුදුසුකමක් තමයි ආ මනස ස්වභාවයේ ඉන්නවද? ඒ වගේ හොඳ ප්‍රඥාවක් තියෙනවද? පංචාදීඥ අට සමාපති තියෙනවද? ජීවිතය පරිත්‍යාග කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවද? ඒ විතරක් නෙවෙයි ගාථාවේක පද හතර අහනකොටම රහත් වෙන්න පුළුවන් සීල ප්‍රඥාවක් තියෙනවද? ඒ පාරමිතා පුරන ආරම්භයේ මොහොතේ තියෙන සුදුසුකම්. එතන ඉඳන් තමයි මේ සාරාංශක කලබලත්‍යයක් පෙරම් පුරලා තියෙන්නේ. ඒ පින්තුනි මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාදීක බුදුරජාණන් වහන්සේ කෙනෙක් නිසා ලෝකේ පහළ වෙන සමහර බුදුරජාණන් වහන්සේ ගුණාංගලට කියන ශ්‍රද්ධාදීක බුදුරජාණන් වහන්සේ කියලා. ශ්‍රද්ධාදීක බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙරම් පුරන්න ඕන අට සංකල්ප ප්‍රත්‍යයන්. අර ගෞතම බුදුහාමර පෙරම් පිරුවාගේ දෙගුණ එක කාලයක්. දැන් ඉදිරියේදී ලෝකේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාදීක බුදුරජාණන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ පෙරම් පුරන්න පටන් ගත්තේ අපේ ගෞතම බුදුහාමර පෙරම් පුරන්නට බොහෝ කාලයකට කලින්. සමහර බුදුරජාණන් වහන්සේලෙන වීර්යාදීක බුදුරජාණන් වහන්සේලා. වීර්යාදීක බුදුරජාණන් වහන්සේ 12 ආසංඛ්‍ය කාලප ලක්ෂ්‍ය. අසංඛ්‍ය කාලප ලක්ෂ්‍ය 16ක් පෙරම් පුරන්න ඕන. අපේ බුදුහාමර පෙරම් පුරුවාගේ 4 ගුණයක්. සිනුතින් මේ අපි දීර්ඝ කාලයක් මේ පෙරම් පුරලා මේ හොයාගෙන ශක්තිය තමයි අපට මේ දුකේ නිදහස් වීමේ මාර්ගය හැටියට දේශනා කරන්නේ. මේ පැහැදිලි මාර්ගය මෙහෙම තිබෙද්දී අපි මොකද කරන්නේ? අපි මේක ගැන ඉතර අවබෝධයක් නැහැ, ඉතර හැඟීමක් නැහැ. අපි සාමාන්‍ය විදිහට ඉඳලා ජීවිතය සිද්ධ කරගෙන යනවා. අන්තිමටම දන්නේ ජීවිත කාලය ගෙවිලි ඉවර වෙනකලුත් ගන්න. ඒ කාලෙ ඉඳලා අපිට නොයෙක්ෙදී ජීවිතයේ යම් යම් වැඩ රාජකාරී තියෙනවා. ගියන් හැටියට මේ පින්නතුන්ටත් තියෙනවා, පාරම වහන්සේලා හැටියට අපටත් තියෙනවා. නමුත් මේ සියලුම වැඩ කරන අතරේ පින්නතුන් අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය වන්නට ඕන මේ ධර්ම තේරුම් ගැනීමයි. මේ ධර්ම අනුව අපේ ජීවිත හසුරුවා ගැනීම අපේ ජීවිතයේ ප්‍රධානම ඉලක්කය වෙන්නට ඕන. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ කාලයේ මහා සිත කුමාරවරු මහා සිත ධනයකට හිමිකම් කියන සිත කුමාරවරු මහා සම්පත අත්කරලා මහා වුණා. සමහර රාජකුමාරවරු හෙට වෙනි දවසේදී විවාහ මංගල්‍යයේ ඔක්කොම සූදානම් කරන අවස්ථාවේදී ඒ ඔක්කොම අත්හැරලා අද වෙනි දවසේදී මහා වුණා. සමහර රාජකුමාරවරු හෙට වෙනි දවසේදී රජකම හිමිවන්නට අභිෂේක ලබන්න ඕන වෙන කියලා තිබෙද්දී අද වෙනි දවසේදී ඒ සියල්ලක් අත්හැරලා මහා වුණා. සමහර රාජකුමාරවරු හෙට වෙනි දවසේදී මහා මන්දිරයක් හදන මාලිගාවක් හදන විරුද්ධ කරන ඔන්න මෙන්න තිබෙද්දී අද වෙනි දවසේදී මහා නුනක් කොමත් ඇවිල්ලා. එවැනි කුමාරවරු එක්කනේ දෙන්නේ 100,000 ගාන බුදුමන කාලේ හිටියා. ඒ ඇයට තේරුණා මේ ලබන ලෞකික සුවයට වඩා වැඩි ආස්වාදයක් මේ දහම තුල තියෙනවායි කියලා. සමහර රජවරු එන්න මහාන වෙලා රහත් භාවයට පත් වුණාට පස්සේ ඇතැම් දාත්‍රී කාලයේ සඳපානේ ගල් තලාවල සැතපෙලා අනේ සැපයි අනේ සැපයි කියලා කියන ගල් තලාවේ සැතපෙන්නේ. කොටේ වෙනුවට හිතට පාතරේ තියාගෙන සුවපාස යහනක් වෙනුවට ගල් තලාවේ සැතපෙලා අහෝසුකන් අහෝසුකන් කියලා ඉතාම ප්‍රීති වාක්‍ය සඳහන් කරපු අවස්ථාව ගැන බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. පිටුදී මහා සම්පදා ගොඩ ගන්නාගෙන බඩු පාණ්ඩ රාශියක් මැදට වෙලා ඉන්නට වඩා සුවයක් අර ගල් තලාවක් මත මහවණයක් මැද රාත්‍රියේ කාලයේ හඳපානේ විරාගී වෙන ජීවිතය ආස්වාදය වැඩි. එනිසා ටිකෙන් ටික හරි අපි මේ විරාගී ජීවිතයට ගුරු වෙන්න ඕන. සමාජ යුතුයකම් කරමින් සමන්ට දෙමව්පියන් හැටියට දූ දරුවන් හැටියට ඥාතිනිකට යුතුයකම් කරන ගමන් අපි මේ දහම ටිකෙන් ටික ප්‍රගුණ කරන්න අපේ ජීවිතයේ වැඩිපුර කාලයක් අපි කැප කරන්න ඕන. එහෙම කළොත් එන් පින්නසින අපට ජීවිතයේ සැනසෙන මාවත මෙයයි. එනිසා ඒ සඳහා කටයුතු කරන්න අපි හැම දිනේ පරිස්සම් කරගන්න ඕන. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න පෙරවන් සරණින් මේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත් දීර්ඝාසිර සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒතකොට අද අප මේ ගාථාවෙන් සඳහන් කළේ නැති රාග සමෝහකි. රාගය සමාන ගින්නක් නැත. නැති දෝෂ සමෝහකලි. ද්වේෂය සමාන වසනයක් වදුරක් නැහැ. නැති සංඝා සමා දුක්ඛා විස්කන්ධ පංචකේ සමාන දුකක් නැහැ. මේ මහා දුක් ගොඩක් අපි මේ ඔසවාගෙන ඉන්නේ. ඔසවාගෙන ඉන්නවද කියලා අපිට හිතෙන්නේ නැහැ. ඒ තරම් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. මේ අවිද්‍යාවෙන් ඉන්න තාත්තේ ලෝකෙට හේලිකල දෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා නැති සංති පරන්සුගම් මේ සියල්ලක් මේකවලත් නිවන සමාන සාන්තියක් වෙනත් නැහැ කියලා. සුවයක් වෙනත් නැහැ කියලා. ඒ නිසා මේ සියල්ලක් මේකවල අපි ආයුෂයේ කොහටද විරාගී දහමක් වූ නිවන කෙරෙහි අපේ කෙරෙහි අපි ප්‍රවේශ වන්නට ඕන. ටිකෙන් ටික සමංගෙහි තියෙන ලෝභකම් අඩු කරගෙන ද්වේෂය අඩු කරගෙන ගුණ දහමෙන් තම පෝෂණය වන්නට ඕන. ඒකේ ප්‍රධාන වන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කිරීමෙන් අනිත්‍ය දුක අනාත්ම කියන මේ ත්‍රිවිධ ලක්ෂණ ත්‍රිලක්ෂණ අවබෝධ කරන්න අපි උත්සාහවන්ත වෙන්නට ඕන. ලෝකේ හැම දෙයක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. හැම දෙයක් මේ වෙනස් වෙන නිසා දුක හට ගන්නවා. ඒ දුක හට ගන්න මේ අනිත්‍ය වූ ස්වභාවය තුල ආත්ම වශයෙන් ගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ කියන අවබෝධයයි අනාත්ම කියලා කියන්නේ. මෙන්න මේ ත්‍රිලක්ෂණ අවබෝධ කර ගැනීම තමයි පිළිතුරු අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය වන්නට ඕන. ඒ අවබෝධ කර ගැනීමයි දුකෙන් නිදහස් වීමේ මාර්ගය. ඒ නිසා අපි නිවන කියන එක මොහොතක අමතක කරලා සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්න නම් මාවත මේකයි කියන එක අපි අවබෝධ කර ගන්නට ඕන. ඉතින් ඒ සඳහා ක්‍රියාකරන්න මේ හැම දිනකටම ත්‍රිවිධවත් ඥාතිවාදෙන් නිරොග් නිරෝගී සම්පත් දිගාතරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ඔබ අප නැමින් මිය ගිය සියලුම ඥාතිවද මේ පින් අනුමෝදන්ව පරලොවෙන් සුගති ගාමි වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතින්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වනවා. සැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් සම්මන්ද්‍ර ශ්‍රී දේවියොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් රට දැය සම්බුදු ශාසනයත් බොහෝ කාලයක් වන්නේ ආරක්ෂා කර දෙත්වා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ට අත්ින් අනුමෝදන් කරවමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. රැස්කරගත් සීල පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් න්‍යාය හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරොග් නිරෝගී සම්පත් සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුම්කා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නින්සෝකා කුන්තු සංවේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් විය නැති වෙත්වා සොවින් සැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම සම්මා සම්බුත් සරණයි.